සද්ධාවන්ත උපාසිකා දැන් මේ ළමයි ඇවිල්ලා තින්නේ. ළමයි ඇවිල්ලා තින්නේ. නෑ බලන්න මේ ළමයිද කොහොමද අස්තිරවාද? ළමයි මේව දකින්න ඕන ළමයි කෑගාලා හරි සෙල්ලම් කරත් ගමන ඇවිල්ලා ළමයි ඉන්නවද මේ තින්නම් වලදී. හැබැයි අම තාත්තා නැදුවද? ආචාර්යනේ ඉන්න ළම තාත්තා නමයි. ඉතින් දරුවන්ට පේනොත්නේ මේ තින්කම් පේන්න ඕනේ කයි. නමුත් වටිනවෙච්ච මේ තින්කම් සංගාණය කරන එක වඩාත් වටින්නේ මේ දරුවන් මේ තින්කම් වල සහභාගී කරගන්න ඕන මිය මාත්‍රාවෙන් සැලසෙන්න නෑ. ඒ නිසා අපි මේ කරුණු කියන්න ඕන අපි නොකිය විතරක් මේ යන්නේ නැහැ සුදුසු නැහැ කියන්නේ කියන්නේ. ඉතින් මේ දරුවන්ට ආශිර්වාද කරනකොට දරුවෝ තින්කම් වල සහභාගී කරගන්න ඕන ඒක තමයි දරුවන්ට කරන ලොකුම උපකාරය අපි. බුදුහාමුදුර වරක් දේශනා කරනවා කිසියම් සද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවනම් ඒ උපාසිකාවගේ එකම කුසෙක් නම් එතකොට එකම කුසෙක් නම් කොච්චර ආදරේදනේ. එතකොට ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත රූපතිය හරි හත්තාරව හරි වගේ වෙන්නේ කියලා මේ බුදුහාම දේශනා කරන කාරණා. කිසියම් සද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවනම් ඒ උපාසිකාවට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද? පුතේ කොහොම හරි චිත්ත රූපපතිය හරි අත්හරව හරි වගේ වෙන්නේ කියලා. දැන් මේ වෙනතුන් කැටමැටි කියලාදිනේ පුතේ ලොකු නාම අවදාවන්ගේ වෙන්න, අවල් ගායකයෙක් වගේ වෙන්න, අවල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ වෙන්න කියලා එහෙම කියනවනේ. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන සද්ධාන්ත උපාසිකාවට මෙන්න පරමාදර්ශය. චිත්ත රූපපතිය කියලා කියන්නේ පින්න අනාගත ප්‍රතිපදිතේ ගිහියෙ. අනාගාමී වෙලෙදී මේ ගිහියා මේ චිත්ත රූපපතිය දෙස්ම මාස්ලට පහ කියලා කියනවා. ඒ වගේම මේ ගිහියෙ කෙනෙක් වුණත් මෙයාට වැරදිව පිළිපැදපු අවස්ථාවල දෙස්ම මාස්ලට බුදුහාමුදුරුවෝ අවවාද කළා තියෙනවා. මේ ගිහි දායක මාස්ලෙගෙන් ඉහිල සමාව ගන්න කියලා. ඒ තරම් ඉහිල මට්ටමක ඉතිහෙන්නේ. මේ හත්තාරවත් චිත්ත රූපපතියත් මේ දෙන්නාම පිනතුනේ අනාගාමී වෙලෙදී ආයේ බුදුහාමුදුරුවෝ කිසි වෙලකට කියලා නැහැ අනාගත දෙයක සිත්තමා වගේ වෙන්න, පොතොරයි සමා වගේ වෙන්න, විවිධාරයි සමා වගේ වෙන්න කියලා කියලා නැහැ. මොකද අනාගත දෙයක සිත්තමා සුවාද පිටා පිටකේ විවිධාරයි සමා රැජියක් වුණා. ඒ රැජිතුමා වේරවනාරාමයේ පූජා කළා. රැජිතුමා පින්නතුනි සුවාද පිටා පිටකේ එකසම් ජීවිතයේ කැටිය අනුකූලව උපරිම තත්ත්වය තමයි අනාගාමී තත්ත්වය. චිත්ත රූපයෙන් ගෙන සමාධි දමව ගැන තරකගෙන දුරස් ජීවිතයක් ගත කරමින් අභිවාහකව අනාගාමී රහිතිය බොහොම එක මට්ටමක් ඉන්නේ. බුදුහාමර දේශනා කරන ශ්‍රද්ධාවන්ත උපාසිකාවට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතා කවදා හරි දවසක මහණ වෙන්න කැමති නම් මේ සම්මත කරන්නේ. වරක්වනවනේ ඒක උගුරයිනේ මම බුදුහාමර කියනවා එදාට ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි සැරොත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්නේ ඔන්න බලන් දෙන ආදර්ශය ඊළඟට දේශනා කරනවා දුරගෙන තමයි කරන්නේ බුදුහාමරයි ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවගෙන් එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි නන්ද මාතාව හරි පුජ්ජුතරාව හරි වගේ වෙන්නේ කියලා. මේ පුජ්ජුතරාව කියලා කියන්නේ වෙනදේ ශරීරයෙන් ඇත්තට ලස්සන නෑ එයා. පුදුගැටියක ඇගෙතුණා. නමුත් මේ දෙන්නා වෙනදේ සරපන්නේ අනාගාමී වෙන්න කියන හැටියට. ආසාව. බුදුහාමුදුරු කිසි වෙලකට කියලා නෑ. විසාහව වගේ වෙන්න, බන්දුල මනිනව වගේ වෙන්න කියලා නෑ. එනිසා කිහි ළමයි දෙන ආදර්ශයෙන් මේක. හේතුව කවදා හරි දවසක් කැමතිනම් මහාන වෙන්න. බුදුහාම කාලේ මෙහෙනවත් ලැබෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා යේතු වගේ කියීමක් කරන්න දුවේ කොහොම හරි හේමාව හරි උප්පරවන්නාව හරි වගේ වෙන්නේ කියලා. ඔන්න පිටුතුරින් දරුවාට කියලා දෙන ආදර්ශ බුදුහාමුදුරෝ මේ කරුණ ධර්මයෙන් සඳහන් වෙනවා. දරුවාට ඇදීමේ අනුගමනය කරන ආදර්ශ රාජ්‍යයක් අවවාද රාජ්‍යයක් බුදුහාමුදුරෝ දේශනා කළා කියලා. ඒ නිසා පිටුතුරින් දරුවාම අපට සම්පතක් දරුවන් හැබැයි සම්පතක් වන්නේ දරුවන්ගේ ජීවිතවලට ධර්මීය සමීපුණා. නැත්නම් ඇතැම් විට ඉහළ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඇතැම් විට ඉහළ රටකට යන්න පුළුවන්. නමුත් ಗುಣධම් වලින් ಗುಣධම් නොමැතිව අධ්‍යාපනයේ ඉදිරියට දුව දරුවන් ඇතැමිට තමන්ගේ දෙමව්පියන් සමග කරනවා. ඒ නිසා දරුවන්ගේ නිසි යහපත සිද්ධ වන්නේ ධර්මයන් සමග ඉදිරියට යන දුව දරුවන්. ඒ නිසා පිළිතුරු තින්නම් කරනකොට දරුවන් අකමැත්තෙන් හරි මුලදී අකමැත්තෙන් දැන් බලන්නේ මේ අවදානදී කියලා තමයි තමයි මේ කාලක පිටුපොතේ යන කාලක පිටුපොතේ බණහම කිව්වා මුලින් බණහලාව 1000ක් දෙනවා කියලා කිව්වා මුලින් දවසේ බණහලාව ඊට පස්සේ කිව්වා 10000ක් දෙන්නම් බණපදයක් මතක තියාගෙන ඉන්න කියලා මුලදීම තමයි අල්ලි දෙනහට ඉස්සන් වෙනවා ආ ඒ වුණා පාඩුවේ එනිසා එක දවසක් ඇන්න රුපියල් 100ක් දෙනවා නම් ඉස්සන්නේ ඒ කියන්නේ මෙහෙම හරි මුලද කරු කරා එනිසා හිම කරත් ඉන්නතන දරුවන් පාඩු නෑ මොකද ඒකෙන් වන යහපත පිළිබඳ බොහෝ දීර්ඝ කාලයකට යහපත පිළිබඳ තියෙනවා එනිසා පුඩා කාලේ පටන්ම දරුවෝ ඔය සඳහා යොමු කරන්න ඕන ඉතින් මේ දියණියට ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අපි ධර්ම දේශනාව පටන් ගන්නවා එනිසා චරිත්‍රා ගමකේ දියණියට ත්‍රිවිධරත්න ආශිර්වාදයෙන් නිරෝගී රෝගී සම්පන්න සේවා ඒ දියණියට අනාගතේ හොඳින් ඉගෙන ගියාගෙන අපේ රටේ දැන් සමීප වැඩයක් හොඳ දිනයක් දීමට ආශිර්වාද කරන දේවා කිසිම නැතුනේ අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා ඉන්නතුනි අපාද මේ පින්තුන්ට විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ සංකෘත නිකායේදී දේවතා සම්පේන ගාථා දෙකක් මේ සූත්‍රය තමයි උත්තර සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේගෙන් වනයුවේ මනුෂ්‍යයන් කරක් නෙවෙයි බුදුමහාමුදුරුවෝ කියන්නේ සත්තහා දේව මනස්කාන. උන්වහන්සේ දෙවියන්ට මිනිස්සුන්ට දෙපිරිසටම සාස්තුවරයෙක් උත්තමයි. මෙතන දෙවියන් කිව්වම බ්‍රහ්මයෝ සයිති. ඇතැම් දෙවියන් බ්‍රහ්මයන් බුදුමහාමුදුරුවෝ වෙතින් වරහණට ආවා. නිතර දේවක බ්‍රහ්මයන්ට බුදුමහාමුදුරුවෝ සම්බන්ධතා ඇති කරගෙන තිබුණා. මොකද ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යනකොට පින්නතුනේ ඒ ඉහළට යන අයත් එක්ක ඉහළ දිවි ලෝකවල ඉන්න සත්‍යයන් සම්බන්ධතා පවත්නවා. මේක ලක්ෂණය. දැන් මහා කාශ්‍යප මහඳුරේම හම් වෙන්නට නිතර දේවල් වෙවිලා තියෙනවා. ඇතැම් විට මහා කාශ්‍යප මහඳුරාන්ට පිටපාති වෙදලා සුගතිකාමී වෙච්ච සමහර දේවල් ගැන දේවල්ෝ රාත්‍රී කාලේ එනවා මහා කාශ්‍යප මහඳුරු මුණගෙන ඉන්න. ඒක දෙවමන උදෑසන ලැබිලා මහා කාශ්‍යප මහඳුරාගේ කුටිය වටේට අසුබානවා. අමතේනවා. මහා කාශ්‍යප මහඳුරාට පිටපාති වෙදලා සුගතිකාමී දේවගණන් හැබැයි පිළිතුනේ මහා කාශ්‍යපන්තුලට දැනගත්තට පස්සේ ඒකට කැමතුනේ නැහැ ඊට පස්සේ ආයේ එන්නේ පාටේ යවුවා. අය බොහොම කනගාටුයි කියලා ඊට පස්සේ. නමුත් මෙහෙම සම්මස්සා තිබිලා කියලා දිනනවා. ඒ වගේම මේ පිළිතුන අහලදී ගැටේ කාර්ය පිළිබඳව. ගැටේ කාර්ය කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාණීතිය ශ්‍රාවකේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාර්ය අනාගතවලදී ශ්‍රාවකේ. ඒ ගැටේ කාර්යයේදී යහළුවේ කවුද යාළුවා? ජෝතිකාර කියන යාළුවා. ජෝතිකාර කියන කාටද? ඔව් අපේ බුදුහාමුදුරණියට කියන්නේ. ඊට ඉස්සෙල්ලා කාටදුණායි කාටද? ප්‍රතිේ ගැටිකාර අනාගතවල සිටි නමස් අපි බොල්සත් යන ආස්තේ සාමාන්‍ය තැන දෙක දෙහිදී බලන්නේ පාරමිතා පුරාගෙන උත්තරයේ ගුණක් බලන්න පිළිතුරු මුලදී කැමතුනේ නැහැ බුදුහාමුදුරණිය යන්න. බලන්නේ හේවලට බුදුහාස්ත්‍රෝ 23මකදී නියතිවරණ ලබාගෙන සිටිය කෙනා. ආරාකාටි කල්පරාජ්‍යපු පෙරෝපුරල කියන කෙනා හැමතුනේ නැන්නේ බුදුහමර හම්බෙන්නේ. හරි අමාරුවෙන් තමයි කෙස් රැකීම අල්ලගෙන තමයි මේ යාතුලිකින් මෙයාව එක්කන්නේ. බලන්න ඒ නිසා අපි සමහර අය ඉඳන් ඉනවා නිකම් මේ සුමකට ඉන්නේ කියලා. නමුත් එහෙම නැහැ. ලොකු උත්සාහයක් දරන්න වෙනවා ඒ අය සුමකට ගන්න. ඒ නිසා ඒක කෙස් රැකීම අල්ලගෙන ගියාට පින්සුනි පස්සේ කැමැත්තෙන් ගියා කිහිල්ලා ඊට පස්සේ අර ගැටේ කාර්ය යාළුවා මහරුනේ නෑ තමයි ඩෙමොක්‍රට් තරකනවා නිසා. එයා අර කෙස්සකින් අල්ලන් කියපු යාළුවා පස්සේ ප්‍රත්‍යාමාන්ත භාවයට පස්සේ දෙකලා ජෝතිපාර මහනුව. මහරුනාල් කරක් නෙවෙයි නියත විවරණක් ගත්තා. ඒ යාළුවා තමයි මේ අපේ ගෞතම බුදුහාමුදුරෝ උන්වහන්සේ මහන වෙනකොට කවුද සිවුරු පිළිකරපු යකරේ. අපි පොඩි කාලේ දහස්පත් යනකොට ඉගෙනගෙන තියෙනවානේ. කවුද සිවුරු පිළිකරපු යකරේ. ගැටි කාරකම් මහා බ්‍රහ්මයා කියලා තියහර තියෙනවනේ අන්න ඒ ආධුවනේ ඒ ආධුව අනාගාමී වෙලා දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නේ ඔහු තමයි ඇවිල්ලා සමන්ගේ මිතුරාගේ බුදු වෙන අන්තිම ආත්ම භාවයේදී සිරුර පිළිකර පූජා කරේ ඒ විතරක් නෙවෙයි පිටතින් විකීකෙට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දෙක කරපු සාකච්ඡා ගැටේ කාර්යෝත්තර නම් සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. ඒ කාලයකට බණහන්න ගියපු ඇටි යහළු මිත්‍ර කන්තිගුණ ඇටි ඒ කාරණා ගැන සඳහන් කළා කියලා. ඒ සාපීනතුණේ අනිත්‍යට උපකාර වෙන විසාම වටිනා දෙයක් මේ සතර යන ගමනේදී අපේ යහළු මිත්‍රාදීන්ට දරුවන්ට පිටමතුන්ට හැම දෙනාටම අපි කරන ලොකු උපකාරය තමයි ධර්මයෙන් කරන උපකාරය. මොකද ඒක විහාස භාවයෙන් කරන්නේ නෙවෙයි සතර ආත්ම භාව බොහෝමයකට හේතු වන දෙයක්. එතකොට මේ විදිහට දේවෝර බුදුහාමුදුර වෙත බණහන් ආපු අවස්ථාවකදී එක්තරා දෙවියෙක් ඇවිල්ලා රාත්‍රියාමේ බුදුහාමුදුරට ගාථාවක් සඳහන් කළා. මොකද ගාථාව උපනිහියති ජීවිතමක් මායෝ ජරෝපනේ සස්තන සංහිතානා ඒතං භයං මරණේ තෙක්කමානෝ පුඤ්ඤානි කෛරාජසු පාවනානි. මේ දෙවියා ධර්මයේ දාන දෙවියෙක්. මේ දෙවියා කියනවා උපනිහියති ජීවිතමක් මායෝ. උපනිහියත් අත්‍යන්තවරම නිතරම ජරා ප්‍රභාය කරන්න ආමේ දෙන්නේ. මරණය කරා ළඟා වෙමින් මේ ඉන්නේ. ජීවිතං අප්‍රමායෝ. ජීවිතයේ ආයුෂය ඉතාම ටිකයි. ජරෝපදී සත්තන සංකිතානම් ජරාවට පත් වෙච්ච කෙනාට මහලු භාවයට පත් වෙච්ච කෙනාට නැසන් තිසානා රැකවරණයක් නැහැ. අපි ඇතේ මේ දරුවෝ ඉන්නවා ඥාතින් ඉන්නවා කියලා හිතුවට තින්නතුනේ වයස දෙකේ ලෙක්කන් යනකොට අපට සැදැ පිළිසරණක් නෑ අපි අසරණ වෙනවා. මේ දෙවියන් කියනවා ඒසං භයං මරණේ සෙත්තමානෝ මෙන්න මේ පිළිබඳව බය ඇතිවන කෙනා පුඤ්ඤානි සෛරාද සුභාවමානි හැපගෙන දෙන පින් දහම් සිදු කරන්නන් කියලා. කවුද මේ ගාථා සඳහන් කරේ? කවුද මේ ගාථා සඳහන් කරේ? කවුද සඳහන් කළේ? අර දෙවියා අර්පණයි ඉන්නවද දැන් මම ප්‍රශ්න. මේ ගාථා බුදුහාමුදුරනේ සකස් කරන්නේ මතර මතක තියාගන්නේ. මේ ගාථාව සඳහන් කරන දෙවියා. මොකක්ද කියන්නේ? උපනිහියති ජීවිත මක්මායෝ ජරූපනීතං සනසංසිතානා ඒසං භයං මරණේ තෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුභාවනායි. ජීවිතයේ ටිකෙන් ටික පහෙට යනවා මරණය කරා ගන්න වෙනවා. ජීවිතය ආයුෂ ටිකයි. ඒ නිසා මහලුනාට කස්සේ හැබැයි රැකවරණයක් නැහැ. එකනම් මෙන්න මේ පිළිබඳව බයක් ඇතිවෙන කෙනා මරණය පිළිබඳව බියක් ඇති කර ගන්නවා නම් ඒක නා සැපගෙන දෙන පිළිහම් සිදු කරන්න කියලා මේ ගාථාවෙන් කියන්නේ. එනිසා මේ ගාථාවෙම සඳහන් කරද්දී බුදුහාමුදුරේ මේ ගාථාව ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි එනිසා බුදුහාමුදුරෝ සපුරා මේ ගාථාව අනුමත කළේ නැහැ. බුදුදහමේ පින්නතුනි විතරක් වෙනගෙන කරුණ සඳහන් කළා තියෙනවා. මා පුණ්‍යස්ස බහය කියලා දිනට බය වෙන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. පුණ්‍යානි කෛරාද සුභාවහනේ කියලා කියලා තියෙනවා. සැපගෙන දෙන සින්දාම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ විතර වර්ණනා කරලා තියෙනවා. පුණ්‍යංකේ කුරිසෝ කෛරා කෛරාදේ සම්පුණක් වුණා. සින්දාම් කරන කෙනා නැවත නැවතත් සින්දාම් කරන්න කියලා දේශනා කරලා තියෙන වරඳු කරලා තියෙනවා. නව පිළිතුරුනි මේ ගාථාව සඳහන් කරද්දී මතක තියාගන්න බුදුහාමුදුරුවෝ සපුරාම මේ ගාථාව අනුමත කළේ නැහැ. පුරවහන්සේ මේ ගාථාවේ පොඩි වෙනස්කමක් සහිතව නැවත ගාථාව සඳහන් කරනවා. මොකද ගාථාව අර මුල් පද දෙකේ යම කියනවා. උපනිෂයේ ජීවිත මප්පමායෝ ජරෝපනී සස්තන සංසිතානා ඒසං භයං මරණේ තෙක්කමානෝ ලෝකාමිසං පජතේ සම්පිතෝ. දෙවියා කියනකොට පුඤ්ඤානි කෛරාස සුඛාවහානී කියලා සැපගෙන දෙන සින්දාම් කරන්නයි කියලා දෙවියා ප්‍රකාශ කරනකොට බුදුහාමුදුරුවෝ ඊට වඩා පිළිවරක් ඉහිරට කියලා මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකාමිසං පජතේ සම්පිතෝ. ලෝකයේද තියෙන ඇල්ම බැඳීම අඩු කරගන්න කියලා. එහෙනම් වෙනතුනි පිනට වඩා වටිනා දෙයක් මොකද්ද? ලෝකයට තියෙන ඇල්ම දුරු කරගන්න එක. පින්නතුනි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ලෝක සත්‍යයට දේශනා කරන්න පුළුවන් වටිනාම දේ වටිනාම විදිහට දේශනා කරපු උත්සමයි. පින්නතුනේ සමාජයන් සින්දහම් කරනවා. මහා ධනවාදී සින්දහම් කරනවා. පාසලට උනා පුදාව කරනවා. මේ දෙවිය කියපු ආකාරයට සින්දහම් කරනවා. නමුත් පින්නතුනේ ලෝකාගේ සංසගයේ සංජිතේ කොවෙන්නේ නැහැ. ලෝකෙට තියෙන අල්ම දුරු කරන්නේ නැහැ. සින්දහම් කරන්නේ සැදැමිට කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙයි. නමුණාම බලාපොරොත්තු වෙයි. දන් දීලා තිබුණට සදා ලෝකේ වැඩි කරගන්න පුළුවන් තරම්. පින්දහම් කරපු සමහරක් තමයි නොතිනුතුනි. දැඩි ආශාවෙන් ඉඩම් වලට, ගෙවල් වලට දරුවන්ට ආශාරි ඉන්නවා. ඉතල මොකද වෙන්නේ? පින් කරපු ඇත්තෝ තමයි මොකද වෙන්නේ? ඕ පින්නතුනි මරණයන් පස්සේ මොකද වෙන්නේ? ජෙදරටම දැඩි ප්‍රාර්ථනා කරොත් මොකද වෙන්නේ? ජෙදරමයි බලන්නේ පින්නතුනි බාර වෙන දෙයක් නැහැ. පිට යන පිට කොහෙවත් යන්නේ නැහැ. ජෙදරම ඉන්න කාමරෙ ඉඳලා පුළුවන්. හැබැයි ඉපදিলা කාලයක් යනකම් මැරුණ කියලා දන්නේ නැහැ. ඉපදුනාද කියලා දන්නේ නැහැ. යා ඉතින් තාමනේ හිටිය සොලන් ඉන්නේ කියලා. නමුත් ජෙදරයට කරදර නිසා කරන්න පටන් ගන්නකොට නොයෙක් දුකද හමනකොට රාත්‍රියේ හොල්මන් කරනකොට ඔන්න ඊළඟට ජෙදරය බලන්න ගන්න කොහෙට හරි පේන්න බලන්න තැනකට යනවා. ඔන්න දපින ඔන්න දැන් ඉපදিলা තමයි කියලා. ඊට පස්සේ වන්න මොකක් හරි උපක්‍රමයක් කළා මියා යවන්න උත්සාහ කරනවා. යවන්න උත්සාහ කරනකොට තමයි මට තේරෙන්නේ මෙන්න මගේ ගෙදරින් මාව එලවනවා කියලා කෑගහන ඉඳලා. එතකොට තමයි ගන්නේ මෙන්න වෙනසක් වෙලා ඉන්නේ. බලන්න පිළිතුරේ පුදුම අපහසුතාවයක් මේක. මේක සිනතුරින් නිකන් වෙන කතාවක් නෙවෙයි. තාම වගේ කියන්නේ මේ කියන්නේ. මේක තමයි බොහෝ දෙනාට අත්වන ඉරණම. මරණයට පස්සේ බොහෝ දෙනාගේ ඉරණම මේකයි. ඇතැම් විට පොඩ පිළිගත් නැතු මේ නිකන් හයක් නෙවෙයි. අකුසල්ම කරපු අය නෙමෙයි. සමහරට පින්දහම් කරපු අය. ආරණ්‍ය වලට උදව් කරපු ඇත්තෝ. සදා පුණ්‍ය පවර්තන පින්දහම් කරපු ඇත්තෝ සමහර අය. මරණාසන්න මොහොතේ පින්නතුනි හිත හදාගන්න බැරි වීම හේතුවෙන් මේ දේපල වල තියෙන දැඩි ආහාරය මොකට වෙන්නේ? නැවත ඒ තැන්වල ඉපදෙනවා. ඉපදিলা ඒ ඉන්න දරුවන්ටත් හරදර කරනවා. ඒ ඉන්නගෙන කොටවත් නැති වෙන්නේ නැහැ. මේ පින්නතුන් බලන්න දැන් කල්පනා කරලා බලන්න විශේෂයෙන් මේ ඉරණම අයිති වන්නේ වයසට ගිහින මරණය පස්සේ නයිද? අදිට අනුතුරු වලින් යන මරණයට මේ අනුතුරු කොලක්ම නැහැ. මේ අනුතුරු බොහෝ විට තියෙන්නේ වයසට ගිහින මරණයට පස්සේ නයිද? මේ පින්නතුන් කල්පනා කරලා බලන්න විශේෂයෙන් වැඩි වෙන්නේ අය. දැන් සමහරවිට මහජනයෙන් පිට වෙලාගෙන ගෞරවකුගේ ගෙදර කලින් ඉන්න පුළුවන් කියලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකේ තරහ තරල වෙන කෙනෙකුට ගිහිල්ලා කලින් ඉන්න පුළුවන් කියලා බලන්න. එහෙම කිව්වොත් මොකද කියන්නේ? අනේ පුතේ මම මේ අදාගත්තු ගේ මට මැරෙන්න හරි. කොහොමද කියන්නේ? මට ඇස් දෙක පියා ගන්න ඕනේ මේ ගෙදර. මාව නම් වෙන කෙනෙකුට එක්ක යන්න බා. කොහොමද කියන්නේ? පිනතුනේ ඔහොම කියනවා නම් මටක තියා ගන්න වැඩේ හරි. කොහොමද කියනවා නම් එන්නේ ඉන්නේ දෙන්න තමයි. හොඳට මතක තියාගන්න මේක අමතක කරන්න එපා. පන්සල් ආව වෙන්න පුළුවන්, පින්නම් කරාගෙන වෙන්න පුළුවන්, කටියට අතගහ වෙන්න පුළුවන්. මේ කතාව කිසියම් කෙනෙක් කියනවා නම් ආයතෙන් තමයි එන්නේ. ආයතෙන් තමයි පින්නතුනේ කල් තියා කියන්නේ මේ අනතුරට පත් වෙන කලින් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ පින්නතුනේ මෙන්න මේ අනතුර තමයි වැඩි පුරව නිවන ගැන කියනවට වඩා බුදුහාමුදුරුවෝ සාර්ථක දේශනා කළේ මේකයි. පින්නතුනේ මෝක්ෂ මාර්ගය කියන කලින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ස්වර්ග මාර්ගය. ස්වර්ග මාර්ගයයි මෝක්ෂ මාර්ගයයි දෙකක් බුදුදහමේ. මුලින්ම බුදුහාමුදුරුවෝ කළේ ශ්‍රාවකයන් ස්වර්ග මාර්ගයේ පිහිටන එක. ස්වර්ග මාර්ගයේ පිහිට කොටයි මෝක්ෂ මාර්ගය දේශනා කළේ. දැන් අපි ඇතැම් විට මෝක්ෂ මාර්ගයේ විතරක් දේශනා කරනවා. මෝක්ෂ මාර්ගයේ තේරෙන්නේ නැහැ. ස්වර්ගයේ පිට පිහිටන්නේ නැහැ. ඇතැම් විට මේ සියලු සුභතිය අපි බොහෝ දෙනාට අහිමි වෙනවා පින්නතුනි. එනිසා හොඳට මතක තියාගන්න පින්නතුනි මේවට තියෙන ඇලීම ඇති වුණා තින් ගෙදරින් අරින් වෙන්න බෑ කියලා කියන්නේ පින්නතුනි ඒක ලොකු අනතුරක් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මේ ගාථාවෙන් අපට දේශනා කරන්න මොකද්ද ලෝකාමේ සම්පජයේ සම්දිතේ පොළොවකට නැහැම දුර කරන්න පින්නතුනි අපි ධර්මය දන්නාය නම් පින්නතුනි නැවත සමාධි ගෙදරට මෙන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ මොකද මේකට මීට වඩා විස්ත්‍රේ තියෙන සත්‍යයන් තව ඉන්නවා. මීට වඩා ඉහළ තැන් වලට යන වරප්‍රසාද සියල්ලක්ම අපිට බුදුහාමුදුර ධර්ම මාර්ගයෙන් පැහැදිලි කරලා දෙලා තියෙනවා. එවැනි ධර්ම මාර්ගයක් මත ඉඳගෙන පිළිතුරු අපි සිටියේ ගෙදරට මේන්න අපේක්ෂා කරනවා නම් පිළිතුරු අපි ධර්මයේ තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා නැවත තමන්ගේ දරුවෝ අපිට ප්‍රාර්ථනා කරන්න කමන්නේ. ඒ දරුවම තමන්ගේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ තරන්න පිළිතුරුම් කරන්නේ මේ දරුවොත් එක්කම. එතකොට සුභතියක් ලැබෙනවා. ඒ අය සමාතම ලැබෙනවා. ප්‍රාර්ථනා නොකර පිළිතුරු මේ කට්ටිය ඔක්කොම එක තමයි යන්නේ කොහොමද? ඒ අය ඒ කරන කර්මානුරූපයකට සුභතිකාම වේ නැහැ. ඒක තමයි යන්නේ. එතකට ආත්මව 100මාර එකටම දුරදිනාම යන දුරරෝ ටිකක් එක්කම සමහර අය එහෙම ඉන්නවා. හොඳට ලස්සනට හොඳට ඉගෙන ගියාගෙන හොඳට යන දරුවෝ ටිකක් ඉන්නවා. ඒ වගේම සමහර අය එකහ වැඩගෙන යන කෙනෙක්ත් ඉන්නවා. ඒ කටියත් එකටම යන්නේ. ඒ බලන දෙන්නේ නැහැ. දැන් නැතයි මෙතන සාමිතියනිය සමගේ පාසලෙට බැන්නදී යහුවති මට එපා කියලා කිව්වොත් මොකද වෙන්නේ? යාමයි ගැටෙන්නේ. යාම ලැබිලා ඒ ආයෙත් පස්සේ අනිත් පැත්තෙන් යාට ගහනවා ඊට පස්සේ. මෙයාට බලනවා. පින්නතේ සාමි කරම මේ කර්ම කරගෙනවා කියන්නේ. සාමි කුරුත්‍යාට සාමි දීනිට අතමැගිලා හොඳවටම කරකන්න. හොඳවටම කරකර සාසනා කරන්න. මෙයාට වෙලෙක එතකොට යා එක්ක හොඳ වෙයි නැත්නම් ඊට වඩා හොඳගෙන තමයි ඊට පස්සේ හම්බෙන්නේ. නැත්නම් අමනාපකට හදාගන්න කිව්වොත් ඔය ගැටලුව දිගටම යනවා පින්නතේ නවතින්නේ. ඒ නිසා මේ කර්ම චක්‍රිකනේ දුවල බේරෙන්න බෑ. සියදී හානි කරගෙන බේරෙන්න බෑ. සියදී හානි කරගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ දෙන්නම යනවා මේ වගේ තැනකට කිහිල්ල ආයි ඉතින් යනවා මේක. ඒකයි සත්‍යය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේක දේශනා කළ තියෙන මේකෙන් වැළකින්න කෙටි ක්‍රම නැහැ. මගහරින්න ක්‍රම නැහැ. මේ කර්ම චක්‍රය යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම චක්‍රයෙන්මයි. ඒකට පැහැදිලි ධර්ම මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. එනිසා මේ අනතුර අපි පැහැදිලිවම තේරුම් අරගෙන විශේෂයෙන්ම පිළිතුරු ජීවත් වෙන කාලයේදී අපට වාස් වර්ගෙන්නේ අපි ඇසුරු කරන අය ඇසුරු කරන ආකාරය දැනගන්න නිසා අපි නිතරම ගැටලු ඇති කර ගන්නවා. ඇතැමිට පොඩි ප්‍රශ්න දීගස්ස ගන්නවා. ඒ නිසා ප්‍රධානම දේ මේ ගැටලු ඇති වෙන ප්‍රධානම හේතුව පිළිතුරු අපි මේ දේවල් අතින් දැලි ආසාව. ආසාව වැඩි වුණා නම් එතන ඉඳන්ම ගැටලු. ගෙදර අපට ආස දෙන්න නැටි ආසාවයි නම් අන්න පියවල් දෙක රණ්ඩු වෙනවා නම් ඉඳ කඩන් වලට රණ්ඩු වෙනවා නම් ඕන ගැටලු එකයි. ඊට පස්සේ ඉතින් අපරේ මේකම තමයි. ඊට පස්සේ මේක දරුවන්ටත් බලපාන දරුවන්ටත් යනවා. දරුවන්ගේ අධ්‍යාපනයත් කඩා කප්පල් වෙනවා. ඒ නිසා පින්න තුනි හැකිතා මෙන්න මේ ලෝකයේ පිළිබඳව කියන්න මඩු කරන්න. එහෙම ඇල්ම අඩු කරයි කියලා පින්න තුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මල් මඩු කරොත්ින් ඊට මේ ටිකක් අඩුවේ දරුවන්ට පින දෙයපර නැති වේ කියන්නේ හැමතැන නම් එහෙම වෙන්නේ නැහැ පිළිතුරු. ඒ දරුවන්ට ඊට වඩා යහපතක් අනාගතයේ සිද්ධ වෙනවා අර අඬු සරුවල් වෙන අයට වඩා. ඒකට හොඳට ධර්මයේ උදාහරණ කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්දාම් කරන්න. දානමයන් කුණ්‍ය කිරිය වස්තු, සීලමයන් කුණ්‍ය කිරිය වස්තු, භාවනාමයන් කුණ්‍ය කිරිය වස්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළා. ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කරන අතරේදී පින්නතුනේ ඒක ස්වර්ග මාර්ගය වල අතරේදී දුගතිගාමී මාර්ගයේ වැළකෙන ආකාරයට මෙන්න මේ ලෝවට තියෙන ආශාව අඩු කරගන්නයි කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒකදී පින්නතුනේ මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ? මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ? පින්නතුනේ ලෝකය කියන්නේ මේ අපේ ශරීරයේ සහිත මේ සිතයිස මෙන්න මේකයි ලෝකය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන වර රෝහිතස්ස කියලා දෙවියෙක් හිටියා. දේවකෘත සංස්කෘතිය රෝහිතස්ස කියලා සූත්‍රයක් තියෙනවා. මේ දේවතාව පින්නතුනි ඔහු මේකාලේ මනුස ආත්මවාදීය කෙනෙක්. ඔහු මනුස ආත්මවාදීන කාලේ ඉඳදී ලොකල ධ්‍යාන ලැබුවා. ධ්‍යාන රබල ධ්‍යාන මකින් මොහු ලෝකෙ කෙලවරක් කරා ඉරිද බලෙන් ගියා. යනකොට මොහුට මේ ඉරිද බලෙන් යක්ම අල්ප ඉවර වෙලා ගියා. ලෝකෙ කෙලවරක් නෑන්න බෑ. ඉරිද බලෙන් යක් එකතු ලෝකෙ කෙලවරක් නෑන්න යන්න බෑ. ඉතින් ගුවන් යානාවලින් ගියොත් අවුසෙන් කියන්නේ යන්න නෑ. ඉතින් ආකාශ යානාවලින් ගියොත් කොහොමද බෑ. ඒ කියන්නේ ඉරිද බලෙන් යන එක කියන්නේ ආලෝකයට සරලින් යන එක. ආලෝක වේගයක් මොලක ලෝකෙ කෙලවරක් යන්න බෑ. මේ මුළු අවුරුදු 100ක් ජීවත් වුණා. එතකොට මේ දෙවියා කුසල චේතනාවක සිටියන නිසා ඔහු දුකටිනාස්ුණේ නෑ. මේ දෙවියා දෙවි කෙනෙක්. මෙයාගේ පුත්‍රයා නිරෝධකත් කියන බ්‍රාහ්මණය ඔහු දෙවි කෙනෙක් වුණා. දෙවි කෙනෙක් වෙලා අර පුරුද්දට පේනතුනි දිව ලෝකෙදි මොකද කරන්නේ? ආයි යනවා දිවි ලෝක හොය මේ ලෝක හොයන්නේ. ඔහු ඉතාලි සෙනෙකව ඇතැම්බිට එක ග්‍රහ ලෝකයක් තිබෙනවා කියන්නේ මෙයා යන ලෝකයක කෙරවරක් වෙයි. මෙන්න මේ නවස්කාරී විවරක් තියෙන බුදුම ආදර කොමාර මුණියක්. බුදුම ආදර කොණගේ නවස්කාරයේදී උන්වහන්සේ මේ රෝහෙට අත්තම් දේවතාවට දේශනා කරනවා. බුදුම ආදර දේශනා කරනවා ඕක ඔබ දෙපා ගමනින් ඇවිදගෙන ගිහිල්ලා පා ගමනින් ලෝකේ කෙලවර යන්න බෑ. ඇවිදලා පා ගමනින් ලෝකේ කෙලවරට යන්න බෑ. ලෝකේ කෙලවරකට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ කියලා. මේක පින්නතුනි ඉතාම කැරළු ප්‍රකාශයක් මේක. බුදුහාමර දේශනා කරනවා ඇවිදගෙන ගිහිල්ලා නැත්නම් දෙපා ගමනින් ඇවිදලා ගිහිල්ලා ලෝකේ කෙලවරට යන්නත් බෑ. ලෝකේ කෙලවරකට නොගිහිල්ලා ඔය නිවන් ගන්න නැත්නම් දුක නිවාඩපත් කරන්න බෑ කියලා. ඊට පස්සේ බුදුහාමර දේශනා කරනවා කොහොමද ලෝකේ කෙරවට යන්නේ. බුදුහාමර දේශනා කරනවා ඉමස්මින් ඊව ප්‍රයාමවත්තේ කලේවරේ සසංගෙමි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. බුදුහාමර මහත්මයා දේශනා කරනවා මේ ලෝකියත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ඒ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් කියන මේ චතුරාර්ය සත්‍යම පවතින්නේ කොහේ මතද? මේ බබලක් පමණ වූ සිත සහිත වූ සංඥා සහිත වූ ශාරීරිය මතම කියලා. ඒ සාපේනතුනි බුදුහාමුදුරු ලෝකේ ගැන විවිධ විග්‍රහ කරන්න තියෙනවා. ඒ අතරේ මෙන්න මේ අපේ සමස්ත ජීවිත අත්දැකීම් ටිකටම අපේ මේ භෞතික ශාරීරිය මානසික සිත වේදනා සංඥා සංකාර සහිත මෙන්න මේ උපාදාන සංග පස්කේ සහිත ස්වභාවයටයි බුදුහාමුදුර ලෝකේ කියලා කියන්නේ. එතකොට ලෝකාමිසම් පදේ සංකිතේ පෝ කියලා කියන්නේ මෙන්න මේ සඳහන් තියෙන ආකාර දුරු කරන්නේ. මේ පහළ තියෙන ආකාර දුරු කරොත් ඉතිනතුනි ආයි දුක ඉතුරු වෙන ස්ථානයක් නැහැ. මේ පහළ තියෙන ආශාව නැති කරොතින් ඔක්කොම දුක් ටික නැති වෙනවා. හරිද පින්නතේ දැන් මෙතන ෆෑන් ගැල් වෙනවා ෆෑන් කර කැවෙනවා ලයිට් පත්තු වෙනවා නොයෙක් දේවල් මෙතන තියෙනවනේ මේ එක එක ඔෆ් කරනවානේ අපි එක විදිහම කටි කරනවා අපි ඔෆ් කරනවා ඔය මේන් ස්විච් එක ඔෆ් කරනවා මේන් ස්විච් එක ඔෆ් කරගා මේ ඔක්කොම ඔෆ් වෙනවා අනිවාර්යය තමයි අර මේන් ස්විච් එක වගේ තමයි මොකද මෙන්න මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා මේ අපේ ජීවිත අත්දැකීම මේකට තියෙන ආසාව දුරු කරා නම් තව අනාගතයේ කල්ප ගානකට පස්සේ ඈත ග්‍රහලෝකයක කුඩා වූ තියක් ගැන තියෙන ආසාවක් කියන දේවල් ඒ තරම් නවත් සියලුම දේවල් දුරු වෙනවා. අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර තීන ප්‍රණීත සුඛම ඕලාරික කියලා 11 ආකාරයකට මේ මහා විස්තර කරනවා. අන්නේ 11 ආකාරයට පහ 55ක් දක්වන්නේ ඒක තවදුරටත් විස්තර වෙනවා. ඒ සියලුම තැන් පිළිබඳව තියෙන ආසා සියකට දුර වෙනවා මේ පහ නිවිත කරොත්. මොකටද මේ පිළිතන රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ අපේ සත්ව ශරීරයේ සම්බන්ධව රූපය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ෙන් හැදිච්ච මෙන්න මේ භෞතික ශරීරය. මේකටයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒකටම තව උපාදාය රූප 24ක් තියෙනවා. මෙන්න මේකට රූපස්කන්ධය කියලා කියන්නේ. ඒතර බුදුහාමුදුරු දේශනා කරන මෙන්න මේ රූපය මුදවට දැනගන්න මේකයි කියලා. මේ රූපය බෙදාගෙන බෙදාගෙන ගියාම අන්තිමට මොකද ඉතුරු වෙන්නේ? අන්තිමට අණුවක් නැත්නම් ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන කියලා ඉතාම කුඩා ශක්ති විශේෂයක් බවට අන්තිමට බෙදාගෙන ගියාම මේ භෞතික ශරීරය ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරු වෙන කුඩා අංශු මේ බාහිර ලෝකයේ තියෙන දේවල් අතරින් පින්නතුනි වෙනසක් නැහැ. ඒ දෙකම සමානයි. ඒ නිසා අපේ ශරීරයේ යම් ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයම තමයි මේ බාහිර ලෝකයේ බාහිර අනිත්‍යයි ශරීර වල අනිත් භෞතික ලෝකෙත් තියෙනවා. නමුත් පින්නතුනි බාහිර ලෝකයේ දේවල් වෙනස් වෙනකොට අපිට දුක හටගන්නේ නැහැ. දැන් බලන්න මේ අවස්ථාවේදී නොයෙකෝ හතල නොයෙකෝ වලින් ප්‍රතිකාර කරන්නයි ඉන්නවා. මේ වෙලට පිළිකා රෝහණ කෙනෙක් මරණයට පත් වෙමින් ඉඳ ඇති. නමුත් අපට දුකක් තියෙනවද? අපිට කිසිම ගාණක් නැහැ. නමුත් අපේ ළඟම ඥාතියෙක් රෝහලේ ඉන්නවනම් කොහොමද? අපිට ඒක දැනෙනවනේ. අන්න පිළිදී දුක ඇතිවෙන හැටි. දැන් මේ ලෝකේ හැමතැනම සමාන ස්වභාවයක් තියෙන්නේ. ඒයින් ටිකක් දැන් මගේ පැහැදිලි වෙනවා. ඒ මගේ කරගත් ලොකුම දේ තමයි මේ ශරීරේ, මේ භෞතික දැන් පේන ටික. ඊට වඩා දූ දරුව ටික. ඥාති මිත්‍ර ආදී ටික මේ එක එක මට්ටමනේ මතකගෙන ඉන්නවා. අදලාගෙන සිටිය ප්‍රමාණය පිටුනේ තපතද මේ අතහින්නේ. අපට හිතනවා දරුව ටිකක් ඉන්නවා, මේ තියනවා, වාහනේ තියනවා, හරියම සැපසත්‍ය දැන් හිතාගෙන ඉන්නේ. පින්න පින්න මතක තියාගන්න මේ අල්ලගෙන තියෙන්නේ සැපද අපි. පින්න පින්න යථාර්ථයෙන් ගත්තොත් මේ අල්ලගෙන තියෙන මහා දුර්වලක් මේ. මේව අල්ලගත්තු ප්‍රමාණයට ඒව වෙනස් වෙනකොට ඒව සමාන කැමති විදිහට ලොකම තිනකොට පින්න තුනි මොකද හදගන්නේ? දුකද සැපද? දුකක් හදගන්නේ. මෙන්න මේකයි බුදුහාමුදුර පැහැදිලි කර දුන්නේ. මේ ධර්මයේ ගන්න ඇති බාහිර ලෝකයේ මිනිස්සු මොකද කියන්නේ? බාහිර ලෝකය කියන්නේ මේ බාහිර සම්පත් ගන්න කරගත්තු ප්‍රමාණයට ජීවිතය සැප ලැබෙනවා කියලා. මේක තමයි කිනුත් ලෝකයේ මිනිස්සු දේශනා කරන්නේ. ධන මාර්ගයෙන්, ලෝක වාසියෙන්, ගුවන් විදුලියෙන් නම් ඇයන සමග තමයි කියන්නේ. නමුත් ওই පහළට ගමන් කරන අනුසෝධනාමි ලෝකය බුදුහාමුදුර බුදුදහම කියන්නේ උඩුගම් බලන දහම. බුදුහාමුදුර විතරයි සාධුකෝ කෙලෙස්කගේ ඉඳගෙන දේශනා කරන්නේ මේ වල්ලගත්තොත් හැපනේ වැටි වනි මේ දුකයි අයිති කරගන්නේ කියලා. පහලක් ගන්නවල තියෙනකොට පින්නතුනි පහලට කුඩා සතුන් පද කරන්නේ. පහන් දැකට කුඩා මෙරෝ වගේ සතුන් කොහොමද මොකද කරන්නේ? ඒ දැන්නට පණිනවා. ඒ දැන්නට පණින්නේ තියෙන්නේ හරි කරගන්නද? නෑ. ඒ දැන්නට පණින්නේයි. මේ දැල්ලට පණින්නේ සතා හිතනවා මේ දැල්ලේ සුවයක් තියෙනවා, මේ දැල්ලේ සැපතක් තියෙනවා කියලා. අර ලාංකු දැල්ලට පහන් දැල්ලට පණින්නේ. නමුත් මොකද වෙන්නේ? ඕතික් වෙනවා, එක පාරක් පිටිර වැටෙනවා. ආයි පාර තිබ්බොත් මොකද කරන්නේ? ආයි පාරක් පණිනවා. මැරෙන කමක් කට කරන්නේ. පණින එක කරන්නේ. නමුත් ඒ සතා කිසි විටකත් මේ සිය දිනහනේ කරගන්නේ මේ පණින දෙන්න දුන්නු. මේ සතා මේ යන්නේ සැපත ප්‍රයෝගයෙන්. ජීවිතයේ තෘප්තිය ප්‍රයෝගයෙන් මේ යන්නේ. නමුත් අන්තිමට මේ සතාට දුක වේදනාව අන්තිමට මරණය දක්වා කියලා වෙනවා මේ. පින්නතුනේ අපේ ජීවිතවලත් අපි සමස්ත ජීවිත කාලය කියානම් ගියේ කුමක් අනහද? මෙන්න මේ මාවතේ නැතිනම් අපි ගියේ. වෙන මේන් ධාතන මාර්ගයක නේද අපි ගියේ. ඕයෙදි සිල් ගන්නව තමයි. සිල් ගන්න ආව ආයෙ ගෙදර ගිහලා ආයෙ කරන්න TypeError තමයි. බුදුහාමුදුරු පින්නතුනේ මේකට ලස්සන කුමාවක් දේශනා කරනවා. මේ සාසමයි ලෝකයේ ඕනෝ ලෝකෝ අතිත්ව තන්න අදාතෝ කියලා කියන්නේ. ලෝකයේ විතර මැදේ තින් හැංගීමෙන් අකෘත්‍යතරව වේගවත් ගමනක මේ යෙදෙමින් ඉන්නේ. මේක ලස්සන කොමාවක් දේශනා කරලා බුදුහාමුදුරු. බුදුහාමුදුරු මොකද දේශනා කරේ? එක්තරා කැලයක් තියෙනවා. ඒ කැලේ ලොකෝ ජම්බු ජම්බු ගහක් තියෙනවා. ලොකෝ ජම්බු පිළිමින් ජම්බු ගහක් තියෙනවා. ලස්සනට ඉදලා රතු පාර්ශ්වයේ ගහේ ජම්බු තියෙනවා. ජම්බු තියෙනකොට මේ ජම්බු ගහ දකින එක්තරා සිවලේ දැකලා මේ සතා සතුටටපත් වෙනවා. මේ තියෙන මස් ගහක කියලා හිතන මේ සිවලාට කියන මොකද්ද? මේ ජම්බු ගහේ තියෙන මොනවද කියලාද? මස් කියලා හිතන්නේ. වැටිලා තියෙනවා. මේ සතා ඈත දෙවි දැකලා දුරවගෙන එනවා. ඇවිල්ලා ජම්බු ගහ යට වැටිලා තියෙන ගෙඩි කඩට ගන්නවා. අරගෙන බලනවා. බලනකොට මස් නෙවෙයි. එක ගෙඩියක් ගන්න මේ ගෙඩිය බිමට දාන ඔක්කොම ගහ යට තියෙන ඔක්කොම ජම්බු ගෙඩි කඩට ගන්නවා. බන්නකොට මේ මස් නෙවේ තියෙන බලන් යාමනේ වෙන දෙයක් මේ තියෙන. නමුත් මේ සිවලා බලාපොරොත්තුව අත්හරින්නේ නැහැ. සිවලා හිතනවා මේ කඩනගත්තු ජම්බු ගෙඩි මේවා මස් නොවුනට ගහේ තියෙන්නේ මස් කියලා හිතනවා. ඕ කරන්නේ ගහේ තියෙන ගෙඩි වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒ වැටෙන ගෙඩියත් අර වගේම කඩට ගන්න ක්‍රමස් මෙහෙම ඉඳගෙන ඉඳලා පින්නතුනි ගහ ළඟම ඉඳලා මේ සතා පිටතටපත් වෙනා ජීවිතයක් පිටපත් වෙනවා. බුදුහාමුදුරේ දේශනා කරන පින්නතුනි මේ ලෝක සංඛ්‍යාගේ ගමනක් නියමයි. අපි කුඩා කාලයේ සතුට සැනසීම හොයාගෙන ගියා. ඊදර අපි කුඩා කාලේ සෙල්ලම් කරගෙන ඉන්නකොට අම්මා කිව්වා දුවේ පොතේ වම සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. සැපද සතුට ලබනා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඊට පස්සේ හොඳ ඉස්කෝලයක් වෙලා අපිව බාර දුන්නා. ලොකෝ කොල්ලා කියපු තරම් නම් ඉස්කෝලෙන් යන්නේ නැහැ. අපතෝ යන්නේ ඊට පස්සේ විභාග ලිව්වා. පරිශිෂ්ඨ කියලා යන්නේ කිව්වා. සාමාන්‍ය පෙළ යන්නේ කිව්වා. කොහොමවත් අපි විභාග කරන්න කියලා. හැතැම් විට කියන්නේ හැදෙද මේ පින්නතුන් මේ සතුට සැනසීම හොයාගෙන පැකියාවක් ලබන්නේ නැති, ආවා අම්මා වෙන්නේ නැති, දරුවෝ ලබන්නේ නැති. දැන් ජීවිතේ තෘප්තිමත් වෙලා ඉන්නේ. තව නෑනේ, ඔය තාම යනවානේ. නිවි සමහිතර දැන් දරුවෝ ටික ලොකු වෙනවා ඉතන දරුවාගේ දරුවෝ ටිකක් ඉස්සරහ යවුවට පස්සේ සැනසීම. කොහොම හෝ යනවා කියලා නිවිල්ල ගිහිල්ලා නම් කියන මොකද වෙන්නේ? දැන් අපි හිතාගෙන ඉන්නවා 37 පාස් වෙන්නේ නැති ඒකත් නෙමෙයි සතුට. ඇතැම් විට පස්සේ දුව සාමාන්‍ය පෙළ කියලා ඊට පස්සේ සාස්නාර පස්සේ එක නිවේ සතර උසස් පෙළ කියලා ඇතැම් උසස් පෙළ මාර්ගයෙන් නෑ ඒක නිවේ සතර විශ්වවිද්‍යාලයන් එක කොහොම හෝ කිසිම කෙනෙක් දැන් දොර ගහනක් ආවා අද ශාන්ත බලාපොරොත්තු ටිකක් ඉන්නේ ඒක ඉෂ්ට කරගන්න දැන් මේ අවුරුද්ද පටන් ගන්න කලින් ඉඳලා උත්සාහ කරන්න ඇතැම් කොහොම කිහිල කියලා කිසිම දෙනාට මොකද වෙන්නේ අන්තිමට අපි දන්නේ නැව නෑ පිළිතුරු වයසට යනවා වයසට කිහිල කියලා අන්තිමට එක්ස්ටෑම් වෙන දවසක් වෙනවා අපි ඒ එක්ස්ටෑම් වල බලනකොට මොකද ස්වභාවය ඒ එක්ස්ටෑම් වල සාම බලාපොරොත්තු ටික ඉවර නෑ තවත් මොනවාරි දෙකක් ඉතේ තියෙනවා තවත් දින දෙස්ත කරගන්න යන යාන්ත්‍රකට බලාපොරොත්තු ටික ඉෂ්ට නොවීමක් ඉතින් මරණයටපත් වෙනවා මෙන්න අපේ ජීවිත ස්වභාවය මේකයි පිටුපිට ලෝකයේ යන ගමන් මාර්ගය බුදුහාමුදුරුවෝ මේකට මේක විවේචනය කරේ නෑ බුදුහාමුදුරුවෝ නිර්දයයෙන් මේකට දොස් කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ කරුණාවෙන් මේ මාර්ගයේ වැරදි මාවතක් කියන එක ලෝකයට දේශනා කළා හැබැයි ඒකෙන් කිව්වේ නෑ දරුවෝ ටිකක් කරලා ඇවිත් වනගත වෙන්නේ කියලා ඒ මොනවද මේ වැඩේවත් හරියන්නේ නෑ දරුවන්ට කරන යුතුයම්ටි අපි තරහට වන පාරේ පහර යවන කෙනෙක්ට යුතුයම්ටි කරන්න ඕන කරද්දී පිටතුලින් ඒ මාවතේ ඉඳගෙනම හැබැයි විමුක්තිය කරා යන මාවත කරා අපි අපේ ජීවිතය අපි යොමු කර ගන්නටත් ඕන අන්න ඒ සඳහායි බුදුහාමුදුරුවෝ අපට මාර්ගය දේශනා කළේ ඒ නිසා බාහිර භෞතික රූපයන්ගේ ස්වභාවය මේකයි පිළිතුරුනි රූපය කියන දේ මොහොතක් පාසාමයේ වෙනස් වෙමින් තියෙන බාහිර රූපේ දැන් අපේ ශරීරය පිළිතුරුනි අපි හිතන හැමදාම එක වගේ තියෙ කියලා නේද ඉතාම වේගයෙන් පිළිතුරුනි මේක වෙනස් වෙනවා මේක වෙනස් වෙනවා කෙනෙකුට ඉතන පුළුවන් නෑ වෙනස් වෙන්නේ නෑ කියලා එහෙම වෙනස් වෙන්නේ නෑ කියලා හිතනවා පිළිතුරුනි අපි ඉපදිච්ච වෙලාවේ ඉන්නවා වගේ වන සාමිතනේ නමුත් අවුරුදු පාට අපේ පින්තූර අරගෙන කරන්නේ තිබ්බදී අපිට බලන්න පුළුවන් ටිකෙන් ටික අපේ රූපේ වෙනස් වෙන්නේ නැහැ ටිකෙන් ටික කෙස් ගහ දෙක ඈ කළු පාට කෙස් සුදු පාට වෙන්නේ නැහැ ඈ මුල් පාට අපි සුදු කෙස් ගහ හොයාගන්න හරි අමාරුයි ටිකක් අනක් යනකොට කළු කෙස් ගහ හොයාගන්න හරි අමාරුයි එහෙනම් අපේ ස්වභාවය ඒකයි පින්නතුනි මේ වෙනස කරා අපි කියන්නේ එනිසා මෙන්න මේ වෙනස් වීම කරා යන මේ ස්වභාවයෙන් පින්නතුනි අපට මානසික කුරයක් ලැබෙන නම් මේ යථාර්ථය අපි මොනින් දකින්නට ඕන මේ නොවනින් මේ යථාර්ථය නොවනින් දකින කෙනා පින්නතුනි දුක් වෙන්නේ නැහැ මේ යථාර්ථය දකින කෙනා යථාර්ථය නොදකින කෙනාට වඩා සතුටින් ඉන්නේ මොකද මේ යථාර්ථය අමතක කරලා මේ යථාර්ථය වසන් කරලා ජීවිතේ මුහුණ දෙන්න උත්සාහ කරන කෙනා පින්නතුනි ජීවිතේ කතුල දුක වේදනාව වැඩිවෙ තැනත්තාගේ මොකද මේවා වෙනස් වෙනකොට දුකටපත් වෙනවා ඒ නිසා රූපේ වෙනස් වීම මෙන්න මේ වගේ දකින්න ඊළඟට පින්නතුනි බුදුහාම දේශනා කරනවා මේ රූපේ ඇතිවන්නේ හේතුව මේ අපේ ශරීරය ඇතිවෙන මොකක්ද ප්‍රධාන හේතුව අපේ ශරීරයේ මේ වගේ වර්ධනුනේ කොහොමද මොකක් හේතුවෙන්ද මේ ගැඹුරු ප්‍රශ්නනේ සරල ප්‍රශ්නයක් අපේ පුඩා කාලේ නම් මෙච්චර ශරීරයේ ලෝකුනේ මොකකින්ද ඈ ආහාර පාන වලින් කැමගත්තු නිසා පින්නතේ බුදුහාම දේශනා කරන මේ ශරීරය මෙහෙම වර්ධනය වෙන හේතුව තමයි ඒකට හේතුව සමුදය ඉති රූපන් සමුදය රූපේ හේතුව තමයි කබලින් කාර ආහාර අපි ගන්න ආහාර පාන එතකොට ඉති රූපන් අත්සංගම රූපේ අත්සංගම දැක ගන්න ඕන රූපේ නිරුද්ධ වන්නේ කොහමද ආහාරයේ නිරුද්ධ වීම ආහාර නොගෙන ජීවත් මේ රූපේ නිරුද්ධ වෙනවා හැබැයි පිළිතුරු මතක තියාගන්න මෙතන ආහාර නිරෝධය කියන මේ කියන්නේ ආහාර නොගෙන උපවාසය දෙන නෙවෙයි ආහාර නොගත්තු රූපේ නැති වෙනවා තමයි නැති වෙන්නේ මේ ආකාරයට විතරයි ආහාරය නිරුද්ධ කරනවා කියලා බුදුදහමේ සඳහන් කරන්නේ ආහාරයේ තියෙන ආශාව දුරු කිරීම ආහාරයේ තියෙන ආශාව සපුරාම දුරු කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ පුතේලා නිවන් දකිනවා. ඒකට මාර්ගය තමයි චතුරාර්ය සත්‍යය. ඒ නිසා මේ ආහාරයට විතරක් ආසාව දුරු කරවමින් ආහාරය නොගෙන සිටියොතින් ජීවිතස්තර පත් වෙන නමුත් නැවත ඉපදෙනවා. ආහාරයට දෙන ආසාව දුරු කරවමින් ආහාර ගනිද්දිම ආහාර අනුභව කරද්දි මේක නා ආසාව දුරු කළා නම් ඉන්නේ ඒ තැනට නිවන් දකිනවා. නැවත ශරීරය උපදින්නේ නැහැ. උපදින ආහාර කියලා නැහැ. මෙන්න මේ සඳහා බුදුහාමුදුරු ධර්ම දේශනා කළා. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරා වේදනාවක් කියලා. දැන් අපිට දැනෙන කායික මානසික වේදනා තියෙනවානේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. මෙන්න මේ වේදනාවේ ස්වභාවය බුදුහාමුදුරු දේශනා කළා. වේදනාවේ ස්වභාවය තමයි පින්නතුනි වේදනා බුබුලුකම කියලා දේශනා කළා. වේදනාව කිය බුබුලක් වගේ කියලා. වේදනාව කිය බුබුලක් වගේ මේක ඉක්මනට වෙනස් වෙන වේදනාව. දැන් දැන් අපි කියමු කවුරුදගේ වේදනාවක් තිබුණා කියලා. ඉරියව් වෙනස් කරනවා මොකද වෙන්නේ? ඒ දුක් වේදනාව සැප වේදනාව කියලා. දැන් වාඩි වෙලා ඉන්න එක අමාරුයි. නැගිට ගම හිතනවා. නැගිටින්න ඉන්න වෙලාවේදී වාඩි වුණා නම් අර නැගිටින්න ඉන්න එකේ සමාරු වාඩි වෙනවා. පින්නතුනි මුල ජීවිත කාලයක්ම අපි පින්නතුනි යම් කිසි සැප හෝ දුක් වේදනාවක් ඉන්නනම් කොහොමද මේ වේදනාව ඉඳයි කියලා කියන්නේ? ඈ ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කිරීම තමයි සැප දුක් නිවාරණ ඉඳයි කියලා කියන්නේ යථාර්ථය. එනිසා මෙන්න මේ වේදනාව කියන එක පිටුනි ස්පර්ශයෙන් හටගන්න දෙයක් අස්සපස්සා වේදනා කියලා කියනවා. ස්පර්ශයේ නිසයි මේ වේදනාව හටගන්නේ. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් ස්පර්ශය කියලා කියන්නේ අපිට හිතන මේ කායික ස්පර්ශය විතරයි කියලා. පිටුනි මතක තියාගන්න කායික ස්පර්ශය විතරක් නෙවෙයි ඇත්තට රූපයක් දැකලා ඒ ඇතිවන චක්කු සම්පස්සය වේදනා ඇත්තට ඇතිවන වේදනාවක් කියනවා. වේදනාව කියන්නේ රිදෙන්නේ නැහැ. ඒ දෙක පිළිමන්ද වැටෙන යම් කිසි බින්දනයක් තියෙනවා. කනට ශබ්දයක් අහලා දැන් මේ මම අහන ශබ්දේ යම් කිසි බින්දනයක් නෑ කියලා කියනවා. ධර්මයේ බින්දනයක් හොරට මිට මම දෙකක් විහිත් දෙකක් කිව්වොත් ඒක අමාරුයෙන් බොත් වෙනවා. මේ අතර ඒකත් යනවා. ඈ මම දැන් පොඩි වචනයක් හරි කිව්වොත් මේකේ මේ ආකාරයට වෙනස් විදිහට ඒකත් මතක තියෙනවා. එතකොට අන්නේ වගේ මේ කනට එන ශබ්දෝත් ඒත් අපේ දුක්කම විඳිනවා. නාසයට ගඳ සුවඳ විඳිනකොට ඒ තුළින් ධාන සම්පස්ස ගා වේදනා කියලා නාසය තුළින් යම් කිසි විඳනයක් ලබනවා. ජීවන් සම්පස්ස ගා වේදනා කියන්නේ නාසය රසයක් ලැබෙනකොට දිවානුවත් මේක ලැබෙනවා. කාය සම්පස්ස ගා වේදනා කායොත් යම් කිසි විඳනයක් ලබනවා. මනෝ සම්පස්ස ගා වේදනා මනස ලැබෙන අරමුණුත් එක්ක මෙන්න මේ වගේ විඳනයක් ලබනවා. මෙන්න මේ වේදනාවට මුල් වෙන්නේ ස්පර්ශයයි. ඇතැම් රූපයක් දැක්කනම් අන්න ඒ දෙකේකට සම්බන්ධ වීමෙන් තමයි මේ විඳිනේ හටගත්තේ. ශරීරයට යම් කිසි වේදනාවක් දැනෙනවා නම් මෙන්න මේ ස්පර්ශය නිසා මේ ශරීරය තවත් කරන ස්පර්ශ වීම තුළ වෙයි මේ විඳිනේ හටගත්තේ. මෙන්න මේ විදිහට පිළිතුනේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ පොඩක් අය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ කරුණු අය සම්බන්ධ වීම තුළින් සැපදුක් උපේක්ෂා කියන මේ වේදනා අට ගන්නවා. ඒ වින්දනය ඒකට හේතු දෙක නැති වෙච්ච ගමන්ම ඊට අදාළ වින්දනය නැති වෙනවා. දැන් අපි කියමු ලස්සන ශාලාවක වටේම අඳුරු කරපු ශාලාවක් අපි ඉඳගෙන සංගීතක සංගීතයක් අපි අහනවා කියලා කියමු. අපි දැන් අහගෙන ඉන්නේ අපිට හිතෙන්නේවත් නැහැ මේ සංගීතක සංගීතයක් අහනවා කියලා. හොඳ ලස්සන නැටුම් කිල්තිනියම ඉඳගෙන රංගනයක් දක්වන අපි දැන් බලාගෙන ඉන්නවා. ආගෙන ඉන්නකොට එක පාරම විදුලිය ඇහෙනවා. මොකද වෙන්නේ? ආරම්භ වෙන ඉවරව කොහොමද? එක පාර කරන්ට් එකේදී අපිට දැන් කේන්ද්‍රයක් එනවානේ. මේක බැහැුවේ නැහැ නේ අත පොය මෝටර් එකක් වෙනස් වෙන්නේ නැහැ නේ බලන්න දෙන්නේ කියලා අන්න කේන්ද්‍රය. ආර තිබෙන්න සමරට මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි නේ. බලන්න මිනිත්තු මේ ඉස්සරදී ඉස්සරහට ගන්න මේක ශරීරයක් මේක ශරීරය නියොද වෙනවා මේ. කෙනෙක්ට නිරෝධයන් තරහේ පිළිතුරු දිගට මැතමටි එකම කෝණ අපි අවුරුදු 100ක් එක දිගට විඳින්න මේ එක දිගට විඳීමක් ලැබෙ පිළිතුරු වෙන්නේ. ක්ලිනික රැටිව මේ නිරෝධ වෙන්නේ මේ කියන්නේ. බර්ථයක් දැල්ලනකොට අපිට හිතෙන දිගට මේ බර්ථයක පස් වෙන නැහැ කියලා නේද? යථාර්ථයේද? නැහැ තේනතුනි පස්තරයකට පාරකටක් විතර මේක නිලෙමින් පස්තු වෙන්නේ. මේක වේගයෙන් වැඩි වෙන අපිට පේන දිගට මේ එක හරම තියෙන්නේ කියලා. අපි යම් කිසි නින්දනයක් ඉඳිනවා නම් පිළිතුනේ ඒකේ ස්වභාවය ප්‍රතිමයි. ක්ෂණිකව ඇතිවෙමින් ඉවත වෙන්නේ එක තියෙන්නේ අපිට මේ යථාර්ථය නොපෙනෙන නිසා අපි හිතාගෙන ඉන්නවා දිගටම මේක එකක් හරිව තියෙන කියලා. අර ගංගාවක් දිගට ගන්නකොට අපි හිතන්නේ දිගෝ එකක් මේ තියෙන්නේ කියලා. නමුත් මේ ගංගේ මොනවද තියෙන්නේ? ජල බිඳු තියෙන්නේ. ඒක බිඳු එකතු වෙන්නේ මේකේ. නමුත් පාහේ තියෙනකොට එකම දිගට කිසිම අවකාශයක් නැති සතුරක් පිළිවෙලව මේක දිගට හම්බර පේනවා. ගංගක් බලනකොට මෙහෙමයි. අපි වේදනාවක් විඳස් විඳතර මෙහෙමයි. අපි ඇත්තෙන් රූපයක් බලාගෙන හිටියත් මේ බලාගෙන දේ ශනික වෙනස් වෙන්නේ කියන්නේ රූපයක් වෙනස් වෙනවා අපේ ඇසක් වෙනස් වෙනවා ඒ පිළිබඳව තියෙන අවධානයක් වෙනස් වෙනවා ඈ ඒ වගේම චක්කු විඥානයක් ශනික වෙනස් වෙන්නේදී මෙන්න මේ වෙනස් වීම ලෝකයන් නොදකින නිසා ලෝකයේ සත්‍යය හිතන්නේ මොකද්ද මේව ස්ථිරවම තියෙනවා මේව සමාන් කැමති විදිහට තියෙනවා සමාන්ට මේව පාලනය කරන්න පුළුවන් කියලා නමුත් යාපි තාස්තාවක තේරෙන මේව පාලනය කරන්න බෑ කියලා එදා තමයි සම්මේ විදිහට දුකටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දැන් මොකද කරන්නේ කිනුතුනි? කලින්ම දේශනා කරනවා මෙන්න යථාර්ථය මේක. මේ වෙනස් වෙන අධ්‍යක්ෂණ ටිකක් මේ විනිමින් ඉන්නේ කියලා කලින්ම මේ අවබෝධය ලබා දෙනවා. කලින්ම මේ අවබෝධය ලබා ගන්නාම කෙලෙකුගේ දැනගුණා අනේ මේ ජීවිතය ආස්වාදින් ඉන්න දිනක නැති වෙයි කියලා නේද? මේ අනිත්‍යතාව බුදුහාමුදුරුවෝ කලින්ම දේශනා කළොත් බලන්න මේ ජීවිතයේ හොඳට ලස්සන ටින්න කාරේ නැති වෙනවා කියලා නේද? නමුත් එහෙම වෙන්නේ නැහැ කිනුතුනි. බලන්න අපි පාරට යනකොට අධිවේගී පාරක හෝ සාමාන්‍ය පාරක යනකොට පාරේ කැන්ටරේ ගහලා තියෙන බෝර්ණයට ඉදිරියෙන් වාහනයක් ඇත. ඉදිරියෙන් ලිස්සන ස්ථානයේදී ඉදිරියෙන් අරතුරු බහුල ස්ථානයේ විතර බෝර්ණ ගහලා තියෙනනේ. ඒ බෝර්ණ දැකලා අපි ඉතනට කිසි විටක තනියම මේ වේගෙන් යන ගමකට බාධාක් කියලා දෙනවා. අනේ බලන්නේ සතුටෙන් යන්න කිව්ව බලන්නේ මේ ලිස්සන එකේ ගහලා තියෙන මේ බෝර්ණ එක කොහොමයි කරන්න ඕනේ කියලා කිව්වට මොකද වෙන්නේ? ඒක අනි මොනක් අර කතාවක්ද? නෑ බින්න දුලියව තියෙනවා. ඒව තියෙන්නේ මොකටද? ඒව තියෙන්නේ ඉදිරියේ යන අතුරින් දෙයක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි බිඳුදු බුදුහාමුදුරුවෝ අපිට මේ අතුරු ටික කලින්ම දේශනා කරලා අර අධිවේගී පාරක තියෙන දැන්නේ මක කලපුණු ටික මාර්ග සංඥා ටික වගේ කලින්ම දේශනා කරලා තියෙනවා මේවා. බුදුහාමුදුරුවෝ කලින්ම ඉවත් කරගෙන කරුණු පහ දේශනා කළා කලින්ම බෝඩ් පහක් තියෙන ඉස්සෙල්ලම. මොකද බෝඩ් පහ ඉස්සෙල්ලම තියෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරන ව්‍යාධි නාමෝන් ව්‍යාධි නාමිතෝ අභිනන් පච්චේක ධම්ම තමන් ළඩ වෙන කෙනෙක් කියලා කලින්ම තියපත් කරගෙන යනවා කලින්ම බෝඩ් එකක් දාලා යන ගෙදර කලින් බෝඩ් එකේ ඔන්න තමන් ළඩ වෙන කෙනෙක් එතකොට ළඩ වුණා අපසාසෙ කනගාටු වෙන්නේ ළඩ වුණාම කියන්නේ නෑ මම තුන් හිදකින් අති දින ළඩ වෙනවා කියන කතාවක් කියන්නේ කලින්ම ගන්න වැඩේ මේ අදින් ඉවෙන්තර ගන්න වැඩේ ආදි මට පළවෙනි බෝඩ් එක දෙවෙනි බෝඩ් එක උදාහරණ වෙන දාන්න මතක්ද ජරා ධම්මෝමි ජරාණන් තියෙතෝ තියාපින්නම් පස්සේ කිද මම තමන් මහලු වෙන කෙනෙක් කියන එක නිතරම මෙහි කළ තියන්නේ. එතකොට මහලු වෙනකොට දුක් වෙන්නේ නැහැ. ඈ රූපයත් එක්ක ගමනාප වෙන්නේ නැහැ, කණ්ණඩියත් එක්ක ගමනාප වෙන්නේ නැහැ. කලින්ම දන්නවා. මොන දෙවෙනි බෝඩ් එක? තුන්වෙනි බෝඩ් එක මොකද්ද? මරණ ධම්මෝමි මරණං අනතීතෝ තියාපින්නම් පස්සේ කිද සම්බන්. මරණයට පස් වෙන කෙනෙක් කියන එක දැන් මරණය කියන වචනයක් කියන එක වෙන්නේ අපි කෙනෙක් මරුණාම නැති වුණයි කියලා. අන්තරා වුණයි කියලා. කොහොමද ඒ කියන්නේ? වචනවත් කියන්නේ බුදුහාමරගෙන කෙනෙක් බෝඩේ ගහන. බෝඩේ කොහොමද? කලින් කෙනෙක් මරුණා වගේ ඉතිහාස කලින් කිසි දෙයක් නැහැ. දැන් බරන්නේ පරක් වෙයි කියලා බලන්නේ. මරුණාම දුක වෙන එක නෙමෙයි. ඇයි මේ තාමත් පරක් වෙලා බලන්නේ? පින්නසනි කෙනෙක් නිය ගියාම කියන්නේ මම තුන් එකකින් මත් ඉන්නේ අවලා මැරේ කියලා ඒ කතා කියන්නේ. එහෙම කියන එක ගැරදෙනවද බලන්න අපේ සාස්ත්‍රවලින් අපිට කරුණාවෙන් අපේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා අපි ළඩ වෙන්න පුළුවන් අපි වයසට යනවා අපි නැති නැයි කියලා දේශනා කරලා තිබිද්දී කෙනෙක් ළඩ වුණාම මරණයට පත් වෙනවා මාක් මොකද කියන්නේ මම තුන් හිතේ කිමත් ඉන්නේ නැහැ කියලා නේ බලන්න පින්නසින අපේ සාස්ත්‍රවල වහන්සේ දෙතරන ඔයිට වඩා තන අරවටක් තියෙනවද ඕනනම් අදන් ඇඟට කමන්නේ එනා කිනුතුනි බැරි වෙලාවක් කියන්නේපා තුන්නේකින් අතින් දුන්නේ නැහැ කියලා නම් කියන්නේ. ඈ අපි අතුරු කරගෙන වැඩි කියන විතරක් නෙමෙයි අපේ සහෝදර සහෝදරයන් දරුවෝ විතරක් නෙමෙයි මුණුගුරු පිළිපෙළ වුණත් ඕනම වෙලාවක ළඩ වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ජීවිත අනුසුරක් වෙන්න පුළුවන්. අපිම වෙන්න කියනා නෙමෙයි වෙන කාටක අප්‍රමාණව අපි දැකලා තියෙනවා එහෙම වෙන ලෝකෙකම අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඉතින් මොනවදින් බැරි වෙලාවක් අපි ඒකට මුහුණ දෙන්න සූදානම් කියලා කලින්ම මානසික වේදනා සූදානම් වෙන්නේ. අන්න ඒකට බුදුම අමුතු අපට ධර්ම දේශනා කළේ. වේදනාව කියන්නේ පිටුපිට ඉස්සනික වෙනස් වෙන දෙයක්. සංඥාව ගැන දේශනා කරා බුදුහාමුදුරු. සංඥා කියන හඳුනා ගැනීම පිණිසුනි. අපේ අසාස්ත්‍රීය යඥන් ගැන හඳුනා ගන්නවා. අනාස්ත්‍රීය යඥන් ගැන හඳුනා ගන්නවා. නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හය ඔස්සේම අපි යඥන් දේවල් හඳුනා ගන්නවා. ඒකටයි සංඥා කියලා කියන්නේ. එතකොට යම් ක්‍රියාවක් අපේ හඳුනාගත්තේ ඇතෙන් නම් ඒකට කියන රූප සංඥා කියලා. යමං හඳුනාගත්තේ කලින් නම් අපි ඒකට කියනවා ශබ්ද සංඥා කියලා. කොයි වගේ රූප සංඥා, ශබ්ද සංඥා ආදී වශයෙන් හයකට බෙදෙනවා. ඔන්න ඔබ දැන් මේ සංඥා කියලා කියන්නේ. එතකොට මේ අපි හඳුනා කියලා කියන දේවල් මරීති උපමා සංඥා. සංඥා කියන දේවල් පිළිබඳ මොනවද අසමකට? මේ ගුවක් වගේ කියලා බුදුහාම දේශනා කරා. මේ අපි සහෝදර සහෝදරයන් වශයෙන් ඥාතින් වශයෙන් මේ ගහකොළ වශයෙන් ඊවත් දරවන වශයෙන් මේ හඳුනගෙන දෙයක් කියනවා නම් වෙනතුනේ මේ වාග්ය අසත්‍ය නෙවෙයි. කෙනෙක් කාටකද කෙනෙක් හඳුනාගන්න කියන හරියම දැයි කියලා අපි කියනවානේ කෙනෙක් හඳුනා ගත්තාම අපි මුලින්ම හිතන යා හරියම දැයි කියලා. මොකද කියලා ටික දවසක් රණි ආශ්‍රය කරනවා. ආශ්‍රය කරන මොකද වෙන්නේ? බහගෙන සමහරයි හිතපු දේවල් නෑ මෙයාගෙන. ඊට පස්සේ ඊට මට තව කෙනෙක් ආශ්‍රය කරනවා. තව කෙනෙක් ආශ්‍රය කරනකොට මුලින්ම හිතන යා හරිය හොඳයි කියලා. ඊට පස්සේ ටික දවසක් යනකොට තේරෙනවා යා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. ඔහොමම තින්නදේ හැමදාම කරන්නේ අර අර සිවනාර ජම්බු දෙක කඩට ගත්තා වගේ. එකේක පුදුනවා අපි අතුරු කරනවා මෙයා හොඳ නෑ අහවල හම්බයි. යා අපර අපරා හිතන මෙයා යා හොඳ නැතුනට අනිත් කෙනා හොඳයි. බලන්න මෙයා පිනුතුනි කවුද නරකම කෙනා බලන්න ගියා. තමන් තමයි බලන්න ගියා නරකම කෙනා ඇයි? තමන් මේ යථාර්ථය අවබෝධ කරගන්න ලොකසු නිසා. තමන්ගේ දැක්ම හරියට නිවැරදි කරගත්තා නම් නියම සමාධිය තමයි ඇති වුණා නම් ඒ තර පිනුතුනි මුළු ලෝකයක් නරක වුණා තමයි නරක වෙන්නේ. තමන්ට ඕන පරිසරයක ඉන්න පුළුවන්. එනිසා තමයි රහතන් වහන්සේගේ වදින කොටස් එකයි උපස්ථාන කරන කොටස් එහෙමයි. අනාත්මික සිරුමාදෙනී ඉතාම රසවත් භෝජනස් එකයි ලාදු රෝගියේ ධානේ බෙදන කොට ඇඟිල්ලක් ඒ පාත්‍රයට වැටුනහම ඒ වෙන ධානයක් එකයි රහතන් වහන්සේ. ඒ ඇඟිල්ල අයින් කරලා රහතන් වහන්සේ ධානයකට වන්දන. වෙනසක් නැහැ. වෙනසෙන් මෙන්න මේ තත්ත්වයට අපිට එන්න ගා අමාරුයි. නමුත් මේක තමයි පිළිතුරුනි හැබැයි සැනසීමේ මාර්ගය. ඒ නිසා මේ ඇලීම් බැලීම් කියන මේ අර්ථ දෙකේ යම්සා ප්‍රමාණයක් අපිට දුරු වෙන්න පුළුවන් නම් අන්න එදාට පිළිතුරු නැති හැබැයි සැනසීමේ හැබැයි තම දුකේ නිදහස් නාවේ. සංඛාර කියලා කියන්නේ චේතනාවලට. ඇස ආශ්‍රය කරගෙන රූප සංචේතන ඇති වෙනවා. කන ආශ්‍රය කරගෙන ශබ්ද සංචේතන ඇති වෙනවා. නාසය සම්බන්ධ කරගෙන ගාන සංසප්තය ඇති වෙනවා. මෙන්න මේ ආකාරයට පින්නතුලින් චේතනා හයක් ඇති වෙනවා. එක එක ඉන්ද්‍රයන් ආශ්‍රයෙන් ඇති වෙන චේතනා මෙන්න මේකටයි සංස්කාර කියලා කියන්නේ. අන්න ඒ සංස්කාර කියන දේවල් පින්නතුලින් සංඛාරා අති රූපමා කියලා දේශනා කළා. දැන් මේ සංස්කාර වලට තමයි පින්නතුලින් අපි කරන කර්ම ශක්තියයි ප්‍රයෝජන වෙන්නේ. ඒ කර්ම ශක්තියෙන් තමයි අපට උපත හම්බ වෙන්නේ. නමුත් ඒ උපත හම්බ වෙනට අමරියමටි හේතුන සංස්කාර ගැන බුදුහාම දේශනා කළේ කෙතන කඟක් වගේ කියලා. කෙතන ගහ පතුරු ගන්නකොට කොහොමද? ගලවන්නේ ගලවන්නේ පිටතින් මුළු හරයක් නැහෙනේ. සංස්කාරක් එහෙම දෙයක් කියලා දේශනා කරනවා. ඊට පස්සේ විඥානය. මායෝක මාත විඥාන. ඇස ආශ්‍රය කරගෙන යම් කිසි පිළිල පහර වෙනවා. සිත පහර වෙනවා. කන ආශ්‍රය කරගෙන, සබ්ද ආශ්‍රය කරගෙන මේ වගේ ඉන්ද්‍රියන් හය ආශ්‍රය කරගෙනම පහර වෙනවා. මෙන්න මේ සිත් ගැන දේශනා කළේ පින්නතුනි කොහමද මායෝක මාත විඥාන විඥාව කියන හරියට මායාවක් වගේ කියලා. අපි මේක ඉතර දකින යන්නදල් තියෙනවනේ. නමුත් පින්නතුනි ඒකත් යථාර්ථය නෙවෙයි. නමුත් මෙන්න මේ ටික තමයි පින්නතුනි අපේ සැබෑ ධර්මයක් බලන් ජම්බීට වඩා මේ පයින් වැර කිසිම දෙයක් උතවර නැහැ. අපි යම් තා ප්‍රමාණයක ගේදොරේට කඩනක් කරගත්තා නම් දරුවෝගෙන් ඉන්නවා නම් වාහනයක් කියලා තියෙනවා නම් ඉඩමක් කියලා තියෙනවා නම් රැකියාවක් කියලා තියෙනවා නම් සමාජ දෙවි විභාගවල සහතික තියෙනවා නම් අඳුරන පුජ්ජලෝ ඉන්නවා නම් ඒ ඔක්කොම පිටතුනේ මේ පහයි. එක්ක රූප වෙන්න පුළුවන්, එක්ක වේදනා වෙන්න පුළුවන්, එක්ක සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. මේ පහින් බැහැර කිසියම් දෙයක් අපි ළඟ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් කියන්න බලන්න. ඈ එකම දෙයක් පිළිතුරු නැහැ. කොයි පණේ කෙහෙලට හොකී කියලා තමයි හැමදේම දාන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියන දේවල් කියන තුනත් හැබැයි යථාර්ථයක් නෙවෙයි. නමුත් අපි හිතාගෙන ඉන්නවා මේවා ස්ථිර දේවල්. මේවා තමයි කැමති විදිහට හසුරවන්න පුළුවන් කියලා අපි මහා ලෝකෙක ඉන්නේ. අමුතුම ලෝකෙක අපි ඉන්නේ. හේතරක් නෙවෙයි ඇතින් දැකපු රූපේ අපි හිතාගෙන ඉන්නේ දෙකට මේ රූපේ හැමතියෙ කියලා. දැන් බලන්න දැන් මේ වෙන තුන ඉක්මනට දැන් ගෙදර යන බරක් ඉන්නේ නේද? දැන් ගෙදර තියෙ කියලා දැන් හිතාගෙන ඉන්නේ. දැන් මේ පිටසන් ගන්නේ දැන් ගෙදර තියෙ කියලා නේ. ගෙදර තියෙ කියලා හිතුණා පිටසන් මතක තියාගෙන බාරය තියනවා කියලා කියන්නේ. දැන් ගෙදර තියපත් ගන්නකොට දැන් ගෙදර බහල පේනවා, ගෙදර ඉස්සරහා ගේට්ටු ඔක්කොම එක පේනවා නේද? පිටසන් මතක තියාගෙන ඒ බලන්න මොකද ගෙදරද? බලන්නේ. ඒ ගෙදර නෙමෙයි දැන් බලන්නේ මොකද බලන්නේ? ඒ ඉතයි බලන්නේ පිටුදු අපිට පින්නතුනේ මේකයි වැරදිලා තියෙන්නේ අපිට කවුරුහරි වැඳනනම් සත්‍යයක් වශයෙන් අපිට ඉවලෙම සත්‍ය වශයෙන් ඇහෙනවා ඇහෙන්නේ සත්‍ය නෙවෙයි ඒක තිතින් අහපු සත්‍යේ නැවත මේකට කියන අදිවචන අදිවචන සම්පත්තිය කියලා ඒක නැවත දිතින් සිහි කිරීමයි මේ කරන්නේ අපිට කවුරුහරි අපි යන මොකක්ද කිව්වනම් අපිට දැන් නිය මොකද කියනවා කියනවා නේද නමුත් මේ සත්‍ය දෙහෙන්නේ නෑ අපේ ඉතයි අපි මේ මෙච්චර කරන්නේ පින්නතුනේ සම්පූර්ණ ජීවිත අධ්‍යාත්මික ඥාන පිනතුනි බාහිර තියෙන දෙයක් නෙවෙයි අපේ හිතම අපි මෙහෙ කිරීමෙන් කරන්නේ මේ හිතටයි අපි මේ මුණා වෙන්නේ නමුත් ගෙදර දැන් යනකොට ගෙදර තියෙන පිනතුනි ගෙදර ගියාම ගෙදර බලන්න පුළුවන් නමුත් ඒ හැම වෙල රූපය හදේ ඇති වෙච්ච රූපය නෙවෙයි ඒ ඒවල දකින්න කොට ඇති වෙන රූපයයි දැන් ගෙදර ගියාම පේන රූපය ඒ රූපය ගෙදර තියා බලලා ආයි වෙන පැත්තක් බලනකොටම ආයි අරක බලනකොටම ආයි කියන්නේ කනේ රූපය නෙවෙයි අලුත් රූපය උදාහරණයක් ඇදලා කිව්වොත් මේ පින්නතුනි බලන්න කන්නාඩියා චිත්‍රාගාර ගියාම මොකද වෙන්නේ කන්නාඩියා චිත්‍රාගාර ගියාම අපිට පේනවා මේ රූපේ නේද ඒ කන්නාඩියේ කයින් මොනවාම ඒ රූපය තියෙනවද ඒ රූපේ පොට්ටක් අතුරු වෙලා නැහැ නේද අපි දන්නවද ඒකනේ පින්නතු ඔය සිද්ධාන්තයම තමයි අපේ ඇටෙන් දැකින රූප කණෙන් අර්ථස්තු ඔක්කොම ගැන යථාර්ථයක් ඔය කන්නාඩියේ යථාර්ථයමයි කිසිම වෙනසක් නැහැ ඒ කන්නාඩිය ළඟට යනකොට දැන් කෙනෙක් යන ගුරුවන් කන්නාඩි රූපේ තියෙනවා ළඟට ගියාම කෙනෙක් මේ බලන් තියෙන ඉතින් ඔයා නැහැ කියලා කියන්නේ තියෙන කෙනෙක් කියනවා කන්නාඩි ඉස්සරහ ගියාම කියන්නේ නැහරි නමුත් අපි එතන රැවටෙන්නේ නැහැ පිළිතුරු නමුත් ඒ කන්නාඩි ළඟටම බලන්න අපේ ජීවිතේ මොකද වෙන්නේ වඳුර වල කන්නාඩියක් තුනක් මොකද කරන්නේ වඳුරේ ඉඳනවා තවත් වඳුරේ කියේ කිනෝ නැත්තම් සමහර මේක ඉදිරියේ ඉන්නවා කියලා හිතේ මේක ඔහු ඊට පස්සේ කන්නාඩිය පිටපස්සට ගිහින් බලනවා අත ගන්නවා දැන් කුයල එකක් දුන්නොත් අපි කුයල එක දැක්කොත් අපි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අපේ මූණේ අපි කුයල ගාගන්නේ නේද? නමුත් කුයල ගන්න වඳුරට පුරුදු කරවමින් කන්නාඩියක් තියලා වඳුර මොකද කරන්නේ? වඳුර කුයල ගන්නේ කොහෙද? කන්නාඩිය ගන්නේ. මේක යටට තිබෙන අපි පිටුනේ අපි කන්නාඩි ළඟදී නොරවටුනාට අපි අනි හැම තැනදීම රවටනවා. අපි හිතන්නේ මේ බාහිර ගැටන ලස්සන මල් කෝච්චියක් තියෙනවා වතුර එකක් තියෙනවා නයිට් එකක් තියෙනවා මේ ඔක්කොම බාහිර තියෙන තමයි කියලා දැන් දෙන්නේ අර අන්නාගේ ළඟ තියෙනවා නේ අනාගේ ඉස්සරහටම රූප වෙනවා නේ මේ හැම තේම යථාර්ථ මේ දැන් මේක අපේ මනසින් අපි දකින ආකාරයට අපිට පේන විදිය පේන විදිය දැන් කෙනෙකුට දැන් මේක හැම වෙලාවෙම යථාර්ථය නම් පිළිතුරි හැම වෙලාවෙම එක වගේ පේන්නට ඕන හැමදෙනාටම එක වගේ පේන්නට ඕන. යම් කිසි දෙයක් දැක්කම එක්කෙනෙකුට අදම්ක චේන්ජියක් හටගන්නේ. එක්කෙනෙකුට සතුටක් ඇතිවන්නේ. තවත් කෙනෙකුට රාගයක් ඇතිවන්නේ. ඇයි එහෙම වෙනස් වෙන්නේ? එහෙම වෙනස් වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවය හැකින් මේ වෙනස් වෙන්නේ. ඒ පුද්ගලයා බලන විදිහ දැන් මේක වෙනස් වෙන්නේ. බාහිර රූපේ වෙනසක් නෙමෙයි වෙන්නේ. දැන් මෙතනින් ඇත්තම විතර අන්‍යාට මොකද කෙනෙක් යනකොට යාගතේම නවනාදයක් ඇති නේ අපිට අපි අපි යනකොට මැසිම අපි නැතිනෝ නේ පාස්පස්සී කියලා. ඊවල පල්ලියක් නම් අපි යනකොට පල්ලියක් නම් යනකොට ඇතැම් වෙලේ ඉති ගියාගෙන ගෙන නැතිනෝ අපි ඇතැම් වෙලේ නැතිගෙන ගියාම අමතපත් වෙනවා. එහෙම වෙනකොට තාට. ඒතකොට බාහිර දේ පිළිවන්නේ පිළිතුරු බාහිර දේ පිළිවන්නේ යථාර්ථය නෙල අපිට මේන්නේ. අපි මේ ඒ ගැන අපේ සිතින් දකින විදියටයි අපිට මේ බාහිර ලෝකේ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ යථාර්ථය අපි සැබැලසම අවබෝධ කරගත්තා නම් පිළිතුරු එදාට අපි මේ බාහිර ලෝකේ වෙනස් කරන්න යන්නේ නැහැ. එදාට අපි මේ දෙස බලන දැක්ම වෙනස් කරගන්නවා. ඒ දැක්ම වෙනස් කරගත්ත දවසට පින්නුල අපි දන්නවා අපි මේ ඇසුරු කරන්නේ අනිත්‍ය වූ ලෝකෙක දෙයක්, වෙනස් වෙන ලෝකෙක දෙයක්. ඒ වගේම අනාත්ම වූ දෙයක් සමර්ථ පාලනය කරන්න බැරි දෙයක් සමානයි පාලිසු කරන්න කියන කාරණය සමන් දැනගන්න. දැනගෙන පින්තුනි මේ පිළිබඳව තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු කරගන්නවා. ඇල්ම අඩු කරගන්න යගෙන කියාත් කරන පාන්සලට එන්නේ නැහැ. යතරම ඉඳගෙන ඒවට තියෙන ආශාව දුරු කරගන්නවා. සුද්ධෝදකයි තමා රහස්නේ පින්තුනි කිඹුල්ලක් පුර රජතුමා හැකෙන ඉන්න ගමම්මයි. හැරෙට ගිහිල්ලා නෙමෙයි සුද්ධෝදකයි තමා රහස්නේ. සුද්ධෝදකයි තමා රහස්නේ කිඹුල්ලක් පුර රජතුමා හැකෙන ඉඳගෙනමයි. එතකොට එතෙන් දුනේ ඊයේ තියෙන ආශාව සම්පූර්ණ ප්‍රහීණ කළා රජකමක් හරියන්නේ. ඒ නිසා රජතුමා හැකී තමයි රජතුමා දිනන කාරේ මහනුවෙත් නැහැ රජකමක් හරියන්නේ නැහැ හැබැයි රහස්ම. ඒ නිසා පින්නතුනි අපි අතුරු කරන දේවල් පිළිබඳව මෙන්න මේ යථාර්ථය අපට දකින්න පුළුවන් නම් ඒ වගේම අපි මේ අත්දකින දේවල් මේ පරිස්සමින් අත්දකින්නේ කියන කාරණය අපට අන්ති අවස්ථාවක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් පින්නතුනි අන්න එදාට තමයි අපි ධර්ම මාර්ගය අවසන් කිරීමේ. එදාට තමයි ධර්ම මාර්ගයේ යන්න පටන් ගන්නෙ. හොඳටම තේරුණා. මේ යථාර්ථය මේ කිව්වට මේ තේරුනේ නැහැ. මේ නැක්ක දෙකවට මම දැනනවද? මම දන්නා එක. මේක කවදාහරි දවසක හිතේ ස්ථාවර tempක් වුණා නම් එදාට තමයි අතර සතිපට්ඨානේ වඩන පටන් ගන්නෙ. හරියට තේරුණේ අනුවාදිකරට යන පාර හරියට අහගත්තා වගේ. පාර හරියට අහගත්තා කියන්නේ දැන් අනුවාදිකරේ ඉන්නේ. නෑ අනුවාදිකරේ නෙවෙයි ඉන්නේ යන පාර හරියට දැනගත්තා. එදාට තමයි වැඩේ පටන් ගන්නේ වාහනයක් යොදාගෙන ගාන කතා කරගෙන කොයි පාරෙන් යන්නේ කියලා තේරුම් ගන්න එදාට තමයි වැඩේ පටන් ගන්න. අන්නේ වගේ සිතුනේ බුදුහාමුදුරේ දේශනා කරනවා මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ඥානතෝ නම් විච්ඡේදයේ පස්සුතෝ ආත්මානං සයම් වදාමි. මහණෙනි මම ගන්න කෙනාට දකින්න කෙනාට මේ ස්කන්ධ පංචකය ගන්න කෙනාට ඒ ස්කන්ධ පංචකය නුනේ දකින්න කෙනාටයි මම සතර සතිපට්ඨානෙ දේශනා කරන්නේ. මම සතර ඍද්ධිපාද දේශනා කරන්නේ. මම සතර සංඥා ප්‍රධාන වීර්ය දේශනා කරන්නේ. පංච ඉන්ද්‍රිය, පංච පොත්, පංච බල, සත්‍ය වචන, ආධ්‍යාත්මික මාර්ග කියන මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මම දේශනා කරන්නේ මෙන්න මේ ධර්ම මාර්ගය දන්න කෙනාට කියලා බුදුහාමුදුරේ දේශනා කළා. ඒතර තමයි පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙන ගමනක් පටන් ගන්න. අන්න ඒ දුකෙන් නිදහස් වෙන ගමන පටන් ගන්න නම් දුකෙන් නිදහස් වීමේ සැබෑ මාර්ගය මේකයි කියන කරුණ අපි දැනගන්න ඕනේ. ඒ නිසා පින්නතුනි මේක ලෝක වල පිළිවෙලා. ඒ මාර්ගය හරියට දැනගත්තොත් නම් ඒ උනන්දු රැකෙච්ච කෙනා පිළිතුරු ඊළඟට කොහොම හරි මේ ගමනේ යන්න උත්සාහ කරනවා. ඒ කෙනා බඩකින් ඉවසනවා. නිදිමත ඉවසනවා. අරෙත් ඇඟි බැලුම් ඉවසනවා. නැඟපත්තේ වේදනාව ඉවසගෙන මේ ගමන යන උත්සාහ කරනවා. ඉතින් අපිට ප්‍රශ්නලා මන කිව්වනි. මන වැඩි වුණත් ඒකත් ගැටලුවක් නෙමෙයි. හොඳ ඇති නැත්නම් අද අපි මේ දේශනා කළේ අර දෙවියා සඳහන් කළා පුඤ්ඤානි කෛරාත සුඛාවහනි කියලා බුදුහාමුදුරේ තවත් පියවරක් විදිහට කියෙලා දේශනා කළා. මොකද ලෝකාමි සම්පජේ සංජිතෙප්පෝ ලෝකයේ තියෙන ආශාව අඩු කරගන්න. යමන කියපු කාරණා හොඳට මතක තියාගන්නේ අපි කිව්වනේ දැන් ගෙදරට ගාක් ආශා කළොටි මොකද වෙන්නේ කියන එක දැන් අපි කියලා තියෙන දැන් මම මට කියන්නේ කාට වැඩ ගන්න ඒවා. ආ දැන් මම අත්ත මනකින් මත්තන ගෙදර ඉන්නේ ඔක්කොම සමග නමල තියාගන්න ඒක ගැටලුවක් නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔක්කොම දුන්නත් කරන්නේ නැහැ ගැලි ආශා වෙන නෙමෙයි. ඈ ආශාව අඩු කරගන්න එකයි තියෙන්නේ. ඈ අදමඩු කරගන්න අදමඩු නොකරගත්ොත් වෙන තුනේ ඒකේට වඩා ලොකු අමහඥයක් නෑ. මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපි පිළිදලා සිරුත් අරගෙන ඈ බණත් අහලා නැවත අපේ ගෙදර අරන් ඉපදුනොත් වෙන තුනේ ඊට වඩා අමහඥයක් අපේ ජීවිතවල නෑ. ඒ නිසා පිළිතුරු මේ අදමඩු කෙන්ට කඩු කරගන්න අදමඩු කරගෙන මේ විරාගයේ ධම වේද සමන් සිත්නේ මෙහෙවන්න එසේ කටයුතු කිරීමට පෙරවන් කරමින් මේ හැමදනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්තුන් මේ අද මේ පින්තුන් මේ පින්කම සිදු කිරීමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා චමින්ද සභාත් මහත්මයා අනුමා දිලරොක්සි උලවත්ත මහත්මයන් බලාපොරොත්තු වෙන සමන්ගේ චරිත්‍රා ගමගේ දිනට ආශිර්වාද කරන්නට එනිසා මේ සිට කරාව කුණිදර මියනිසන්සෙන් ඒ කුඩා දිනියට සුභ උපන් දිනයක් වේවා. ඒ දිනියක අනාගතේ හැම වෙලාවෙම සෞභාග්‍යමත් වේවා. අපේ රටට සමිත වැඩ ඇති හොඳ දිනියක් වීමට මේ පින්කම සාචිර වාදයක් වේවා කියලා අපි සාදෝකල ප්‍රාර්ථනා කරමු. සැස් කරගත් මේ සියලුම පුණ්‍යකමන්ගේ බලයෙන් ඔබ අනමින් මිය ගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේ නම් ඕතෝ සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේ නම් ඕතෝ සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතේ නම් ඕතෝ සුඛිතා වන්තු ඥාතයෝ. සැස්තරගත් මේ සියලුම කුණේ ධර්මයන් සම්මන්ත්‍රි බෙදෙන සම්මෝදන්ව ඒ කුඩා දියණිය ඇතුළු මේ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමිය රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් මෙමුතු පින්කම් සිදු කරන්න මේ අස්සන්ට ආවාදන සාසනා කරන ගරුතර ලොකු ආමරන් වහන්සේ, පටිඝාචාර්ය හැත්සඹුරු කුමාරසාර ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාර වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැමිය රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශාච බුම්මතා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශාච බුම්මතා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශාච බුම්මතා දේවානාගා මහෙන්දි පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සස්කරගත් මේ සියලු කුණිදැනමයන්ගේ බලයෙන් මේ හැම දෙනාටම මෙලව යහපතත් පරලොව සුවතියත් ප්‍රාර්ථනා කෝලව උතුම් වූ නිවන් සුවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චක්ඛාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පන්ති සබ්බ සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමෙන්ජතු. සම්දනාකම් සෙවන් සර්.